ඔය කට්ටියම කට්ටිය නිසා අමාරු වෙටලා රටත් අමාරු වටනවා. ඒගොල්ලෝ අමාරු වටනට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ අමාරු වෙටෙන ඕන කට්ටිය. නමුත් ඒගොල්ලෝ මේ හදන රට අමාරු වටන්නේ. බොරු කර කර බොරු කර කර ඒකව විපක්ෂයක් කියලා කියමින් විපක්ෂ කාර්යභාර කරනවා කියලා කියමින් මේ ආයි හදන්නේ ජාතිවාදීත් අවුස්සලා ආගම්වාදීත් අවුස්සලා පක්ෂත් බිඳ වට්ටලා මහින්ද මහත්තයාගේ ඇඟෙල්ලා විමල් මහත්තයා ගොඩ යන උත්සාහ කරනවා. විමල් මහත්තයාලව එල්ලගෙන මහින්ද මහත්තයා ගොඩ යන උත්සාහ කරනවා. මේ අන්ධයා සහ කොරා වගේ එකක් නෙමෙයි තියෙන්නේ. මාතෘකාවට කතා කරන තේරෙන්නේ නැති දේශපාලනයෙන් බංකොලොත් වෙච්ච යන්නේ නම් නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයා නැතුණුත් දේශපාලන ජීවිතය ඉවර නිසා ශ්‍රී ලංකා පක්ෂේ කඩලා මහින්ද රාජපක්ෂ මහත්තයා අරගෙන ඒ ඇඟේ එල්ලෙන්නේ හිතන් ඉන්න මහත්තෙක් එක්ක අපි හිතන්නේ මේ අපිට නම් කතා කරන දේවල් දේවල් තියෙ කියලා නිසා අපි එතුමාට කියන්නේ එතුමාට ගැළපෙන කෙනෙක් හොයාගත්තොත් හොඳයි ඔය මොනවා හරි වාදිවාද කරගන්න.